ඉටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරනු ලබනවා. එම විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගන්නා ලද හිටපු එල්ටීටී සාමාජිකයින් දෙදෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් වලට ලක් කරනු ලබනවා. මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මඩකලපුව ප්‍රදේශයට ගොස් චන්ද්‍රකාන්තන් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් පිළිබඳව පරීක්ෂා කර බැලුවා. නමුත් ඔහු එහි සිටියේ නැහැ. ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව තිබේ.